අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහටත් අපි නව රජයේ විදිහටත් අපිට විශාල වගකීමක් තියෙනවා මේ තරුණ තරුණියන්ට රැකියාව බිහි කරන්න. මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමයේ රැකියාවිමුඛ අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ඕනේ. අනිත් පැත්තෙන් දැනුම පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ඕනේ. මේ දෙකේ ගැළපීමක් මත තව අවුරුදු 10කින් 20කින් 50කින් ලෝකයේ වෙනස් වීම් හොඳට වේලා සිටින් අපි අඳුරගෙන මේවට අපි ලෑස්ති වෙන්න ඕන දැන් සිට. ඒ නිසා අපි දැන් රටේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් විප්ලවීය වෙනසක් කරන අධ්‍යාපන විශ්වවිද්‍යාල අධ්‍යාපන ශාස්ත්‍රය කරලා අපි බලනවා අපිට ඕනේ භෞතික සංවර්ධනයට වඩා ගුණාත්මක සංවර්ධනයක් කරේ අවධානය යොමු කරන්න. මේ සියල්ල අපි හඳුනා ගනිමින් අපි ඉදිරියට යනවා.